නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිවැරදි දානය. දානය යනු ගැනීමක් නොව දීමක් පමණය. ඇයි මේ කාරණාව අද අපි විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය කළේ? අද බොහෝ මිනිසත් බව ලැබපු අය මේ දානය කියන එක හරියටම දන්නේ නැහැ. දානය තුල තියෙන මාර්ගය කමඨාන මිනිසුන්ට තේරිලා නැහැ. එහෙම කිව්වාම ඒක චෝදනාවක් වාගේ පෙනෙනවා. නමුත් එහෙම පෙනුනට ඒක තුල තියෙන සත්‍යය තමයි ඒක චෝදනාවක් නැත්තම් අද ආර්යවරුන්ගේ මේ මහ පොළොව වැහිලා තියෙන්න ඕනේ. ආසදියා බලනකොට කුරුල්ලන්ට වඩා ආර්යවරු යන්නට ඕනේ. එහෙම තිබුණා නම් අපි ඒ ප්‍රකාශනය ඉල්ල අස් කර ගන්නවා. දානය එහෙම නැත්තම් දානය තුල තියෙන ඒ ධර්මතාවය අරියට තේරිලා නැ මේ ලෝකේ වර්තමාන මිනිසත් භවයේ ඉන්න සියලුම ජනතාවට කියන ප්‍රකාශය වැරදි වෙන්නේ එතකොටයි. ඒක නිවැරදි වෙන්නේ ආර්යවරු නැති නිසා. එහෙනම් දැන් අපට අර ප්‍රකාශය වැරදි කරන්නට ඕනේ. ඒ ධර්මතාවය තේරුම් ගත්ත පිරිසක් අද ඉන්නවයි කියන එක නිවැරදි කරන්නට ඕනේ. ඒ අවශ්‍යතාවය තමයි මේ මාතෘකාව සාකච්ඡා කරන්නට මේ තරම් අපගේ සිත පෙළඹෙන්නේ. මොකද්ද මේ නිවැරදි දානය? දානය යනු දීමය. එහෙම නැත්නම් ඒක ගැනීමක් නොව කියන මේ කාරණාව තුළ මොකද්ද මේ තියෙන්නේ කියලා බැලුවාම දානෙන් වෙන්නේ සෑම දෙයක් තුළින්ම නිදහස් වීමක්, අත්තරීමක්. අද අපි අත්තරින්න නෙමෙයි දන් දෙන්නේ, අල්ලා ගන්න. මේ කාරණාව කතා කරනකොට අපගේ මතකයේ අපේ පුංචි කාලයට ගෙනිච්චා. මතකයි ආශ්‍රමයේ ඉන්න කාලේ වීදියේ පුංචි පාරවල් තියෙන අඩි දෙකක් විතර අඩි පාරවල් ඇවිදගෙන යනකොට කුටියක් තියෙන. ඒක ඇතුලේ තියෙන පොඩි තාපසයෙන් පොඩි කට්ටියනේ. එතනට ගිහිලා නැවතිලා මම ටිකක් ඈතෙන් වංගුව ගත්තා. ටිකක් දුරින් ගියා. මේක දැක්කා ඈතින්න ගුරුවරයා. ගුරුවරයාට තේරුණා මේ එක්ක සතෙත් සර්පෙක් ඉන්නා. එහෙම නැත්නම් මොනවාල් ප්‍රශ්නයක් තියෙන. නැත්නම් මෙච්චර දුරෙන් යන්නේ නැහැ. එදා කතා කළේ නැහැ. පව්වෙන්දා උදේ පන්තිය පටන් ගන්න කලින් නම කියලා මට කතා කළා. ඇව්වා ඊයේ අසුවලාගේ කුටිය ළඟින් යනකොට ඈතින් ගියේ ඇයි කියලා. මං ටිකක් නියඬව හිටියා. නියඬව හිටපු නිසා ඉදිරියට එන්න කියලා ඒ කාරණාව සම්පූර්ණයෙන් කිව්වට පස්සේ පන්තිය පටන් ගන්නවා. එහෙම නැත්නම් අද පන්තිය ඕක තමයි පන්තිය. කොහොම හිටගෙන ඉන්න පුළුවන්? මේ කට්ටියට වාඩි වෙලා ඉන්න පුළුවන්. වෙලාව සම්පූර්ණ වුණාම නැගිටලා යන්න පුළුවන්. ඕක තමයි පන්තිය. මං නිසා හැමෝම විඩාවටපත් වෙනවා. කාරණාව දැන් කිව යුතුයි. මම අවසර ගත්තා ස්වාමිනී. එක සරල කාරණාවක් මට අවසරයි. ඔව් අවසරේ තියනවා කියන්න. ස්වාමිනී මම පයින් යන ගමන් ඒ කුටිය මට මීටර 20ක විතර ඈතදී අම්බ වුණා. එක පාට මට හදාසක් පහල වුණා. මොකද්ද හදාස කියලා කිව්වම මම ළඟින් ගියොත් මගේ අඩි සද්ද වලට කලබල වෙනවා. කවුරුරි ආව හම්බෙන්න මට කතා කරන්න කවුරුරි එනවායි කියලා හිතුනාම යක් කලබල වෙනවා. ඒ කලබල නැති සංසුන් සිත එයාට පූජා කරන්න මට හිතුනා. අඩ නින්දෙන් හිටියානම් ඒ සද්දට අවදි වෙනවා. ඒ නින්දේ සුවේ යාට අයිමි වෙනවා. ඒ නින්දේ විවේකයේ සුවේ පූජා කරන්න මට සිතවිල්ල පහළ වුණා. බැරි වෙලාවත් මම එතන යනකොට එයාට ඉරියරයක් වුණා නම් ඒ ඉරියරය වළක්ව ගන්න එයාට ඒක පූජා කරන්න මට සිතවිල්ල පහළ වුණා. මගේ ගමන, මගේ පැමිණීම යම් වෙලාවකින්වත් එයා ඇතුලේ මොන හරි වැඩක් කරනකොට එයාගේ සිතවිල්ල වෙනස් වුණා නම් එයා ගවේෂණය කරන මානසිකත්වය තුළ අඩිසද්දයාගේ ගවේෂණය වෙනත් අතකට හැරෙව්වා නම් එයා කල්පනා කරන කාරණාවෙන් එයාගේ සිත වෙනස් වුණා නම් ඒ විඩාව ඇති නොවන පිණිස ඒ සංසුන් මානසිකත්වය පූජා කරන්න මට අදහසක් පහළ වුණා. එයාගේ ගවේෂණයේ සාර්ථකත්වයට පූජා කරන්න මට අදහසක් පහළ වුණා. මේ සිතවිලි ගණනාව නිසා මම ගොඩාක් ඈතින් ගියා. ඇයි මේ කාරණාව මෙතනට අපි සම්බන්ධ කළේ කියලා බැලුවාම දානය කියලා කියන්නේ අත්තරීම. නිවැරදි දානය කියලා කියන්නේ ගැනීම නොව දීම. එහෙනම් අපි සහෝදර සංඝයාත් එක්ක තපස්තරු එක්ක ජීවත් වෙනකොට මොනතරම් දේවල් දෙන්න පුළුවන්ද සතපාක් වේදන් නොකර? යහපත් වචන දුන්නාම උන්වහන්සේගේ සිත මොනතරම් සතුටු වෙනවද? ඉරියරයක් නොකර ජීවත් වුණා මේ විවේකයේ දැන් අපි උන්වහන්සේට දුන්නා නේද? අපි උන්වහන්සේ ඉදිරියේ බොහොම යහපත්ව කටයුතු වුණාම උන්වහන්සේට ඇතිවෙන මානසික සුවය අපි උන්වහන්සේට පූජා කළා නේද? අනවශ්‍ය වෙලාවට අවිලාවේ කරදර නොකර හිටියාම උන්වහන්සේගේ විවේකයේ දැන් අපි පූජා කරපු එකක් නේද? අපගේ ඉරියව් වලින් පවා අපට දන් දෙන්න පුළුවන් අපි මේ කාරණාව දැනගෙන හිටියේ නැහැ. අපි ඉතගෙන ඉන්න ඒ ඉරියව්ව පවා තවත් කෙනෙකුට දානයක් වෙන්න පුළුවන්. කොහමද මේ ඉතගෙන ඉන්න එක දානයක් වෙන්නේ කියලා කට්ටියට ප්‍රශ්න වෙනවා. දැන් යම් කෙනෙක් වාඩි වෙලා භාවනා කරනවා, එයා යම සමහර ධ්‍යාන වලට සමවැදිලා අවුව පොඩ පොඩ වැඩි වෙලා දැන් එයාගේ මූණට අවුව වදිනවා. රත් වෙනකොට ධානිය කැඩෙන්න පුළුවන්. ඒ රත් වීම නිසා එයා අවදි වෙන්න පුළුවන්. දැන් එයාට පොඩක් දුරින් ඉටගෙන ඉරව්ව අපිට වදිනවා, එයාට එවනැල්ල වදිනවා. දැන් මේ ඉටගෙන ඉන්න ඉරව්ව පවා ධානයක් නෙමෙයිද? තවත් කෙනෙක් වෙනුවෙන් අපි ඉවසනවා කියලා කියන්නේ ඉවසීම තුලින් අපි යාට දානයක් දෙනවා නේද? අපගේ කාලය තවත් කෙනෙකුට කැප කරනකොට මොනතරම් දානයක්ද? අපි ශ්‍රමය ආයෝජනය කරලා යායට උදව් පදව් කරනකොට, ඒ පිරිසිදු වීම වලට උදව් කරනකොට, බේසජ්ජ අදලා දෙනකොට, ඒ හැමදේ තුළම දානයක් නෙමෙයිද? වැරද්දක් යමෙක් කළාම ඒකට දඬුවමට වඩා ඒ අවවාදයේ දානයක් නෙමෙයිද? දඬුවම තුලින් ගන්නේ පලියක් නෙමෙයිද? ද්වේෂයක් නෙමෙයිද පරිමාන්නේ? එහෙනම් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපට දන් දෙන්න පුළුවන්. හැම මොහොතක් ගානේ දන් දෙන්න පුළුවන්. මං හඳුරන හොඳ මුනිවරයෙක් හිටියා. එයා ජීවිතේ වැඩිම කාලයක් ඉන්නේ දෑස් වසාගෙන එයා දසපාරමිතා පුරන්න. ඉතින් අවදි වෙන්න එපාය. විශේෂ සාකච්ඡාවක තුලදී අපට තේරුණා අපි මොනවද දන්නේ දානය ගැන. මේ උත්තමයා දන්න තරම්. එයා කියනවා, ස්වාමිනි මට එන හැම සිතවිල්ලක් තුළම විඩාවක් තියෙනවා. ඒ විඩාව නිසා මට දුකක් අට ගන්නවා. ඒ හැම සිතවිල්ලක්ම මං හත්තරිනවා. හත්තරිනවායි කියලා කියන්නේ ඒකේ අයිතිය නැති කරනවා. ඒ කියන්නේ දානේනේ. අපේ අයිති දේ තමන් සතු දේ අන්සතු කිරීම තමයි දාණය. අයිති අත්තරින එක තමයි දාණය. සිතුවිලි අත්තරියා දාන පාරමිතාව තමයි පිරෙන්නේ. චෛතසිකයෙන් චෛතසිකයට දාන පාරමිතාව පිරෙන බව කලින් අපි අහලා තිබුණ නෑනේ. එහෙම ධර්මතාවය කවුරුත් අපට කියලා තිබුණෙත් නෑනේ. තමන්ට හදාලා නැති කිසිම දෙයක් එයා සවන් දෙන්නැල්ලෝ. ඇයි කියලා ඇහුවාම එයා දානයක් දෙනවලු. අයිති නැති දේවල් ආන්න නැතු ඉන්නක කොහමද දානයක් වෙන්නේ කියලා ඇහුවාම ඒකට ලස්සන නිර්වචනයක් දුන්නා. අනේ ස්වාමිනේ, අර දෙන්නගේ සාකච්ඡාව ආගෙන හිටියාම ඒකට එක එක කරුණු පහළ වෙනවා. දන්නේම නැතු අපි විවේචනය කරනවා, දොස් කියනවා, අපේ සිත කොඳුරවනවා. ඒ හැගේ දුර්වලකම් වලට දැන් ඒ කටේ නිකන් කර්ම හදනවනේ. ඇයි මේ මිනිසුන්ට අනවශ්‍ය දේවල් දෙන්නේ? ඇයි මේ මිනිසුන් විඩාවක් ඇති කරන්නේ? අපේ සිතට අනවශ්‍ය දේවල් එකතු කරගන්නේ. එහෙනම් අනුන්ගේ දේ ආන්න නැතුව හිටියාම අපට එකතු වෙන්න තියෙන කර්ම එකතු වෙන්නල්ලු. අර කට්ටියට නිিন্দা අපාස කරලා ඒ කට්ටියට පූජා කරන්න දේ එකතු කරන්න තියෙන දේ එහෙම එකතු වෙන්නෙත් නැල්ලු. ඒ කට්ටියට දානයක් දීලා අනවශ්‍ය කර්මෙන් නිදහස් වෙන දානය. අපගේ චරිතය තවත් සෑල්ලු වෙලා අනවශ්‍ය දේ එකතු කරන්න නැතුව ඒකත් අත්හැරලා ඒකත් දානයක්. එහෙනම් අපි මේ ශ්‍රවණය කරන ඒ හැම සබ්දයක් තුළින්ම අපට තවත් කෙනෙකුට දානයක් දෙන්නත් පුළුවන්, අපට දානයක් ලබන්නත් පුළුවන්. යහපත්ය ශ්‍රවණය කරගෙන ඒක චරිතයට එකතු කළාම ඒ තුළින් අපේ ක්‍රියාව, වචනය, සිතුවිලි නිවැරදි කළාම දැන් ධර්ම දානය අපි ලබලා. අනවශ්‍ය දේවල් අපි හාන්න නැතුව තිබුණාම ඒ නිසා ඒ අයට නිিন্দা අපාස නොකර කියම ඒ කට්ටියට දානයක් දෙලයි. අනවශ්‍ය කර්මයක් එකතු නොවිච්ච නිසා අනවශ්‍ය දුකක් විඳින්න ඒ අයට අවස්ථාව නැහැ. දානයක්. එහෙනම් මේ විදියට අපි ගත කරන හැම මොහොතක් ගානේ අපි හිරියව් වලින් පවා අපි දන් දෙන්න දක්ෂ වෙන්නට ඕනේ. අපි දක්ෂ තපස්වරු වෙන්නට ඕනේ. මේක ගී පැවිදි කියලා නැහැ. සසුන්ගත වෙලා ඉන්න පැවිද්දෙක් උනන්, ගීගෙදර ඉන්න උපාසක මෑණිකෙනෙක් පියකෙනෙක් උනත් ප්‍රශ්නයක් නෑ. අපි හැමෝටම පුළුවන් මේකෙන දාන පාරමිතාව සතර ඉරියව්වෙන් ජීවිත කාලයටම පුරන්න. තවත් කෙනෙක්ගේ අඩුවක් දැක්කාම දුර්වලකමක් දැක්කාම අපහාස කරන්නේ නැහැ, නිନ୍ଦා කරන්නේ නැහැ, විවේචනය කරන්නේ නැහැ. තවත් කෙනෙකුත් එක්ක කියලා ඒක තුලින් සතුටක් ලබන්නේ. මේක දාහනයක් දෙන්නේ. එයාගේ චරිතය රකින්නවා. එයාගේ ආත්ම ගරුත්වය රකින්න දාහනය අපි මේ දෙන්නේ. එයාට ලැබෙන අපහාසයෙන් ලැබෙන වේදනාව අයිමි කළා. ඒක දාහනයක් කොට දුන්නා. එයාට ලැබෙන නිନ୍ଦාවෙන් ඇතිවෙන මානසික විඩාව අයිමි කළා. ඒක දානයක් දුන්නා. එහෙනම් මේ විදිහට අපේ වචනය පරිස්සම් කරන හැම මොහොතක් ගානේ අපි අනිත්‍යයට දන් දෙනවා. මේක තමයි පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද ව්‍යාපාද වාචා කියලා කියන භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කාරණා. මේ හැම වචනයක් තුළින්ම අපි දානයක් නේද මේ දෙන්නේ. අපාස කිරීම නිසා යාගේ චරිතය මොනතරම් අපිරිසිදු වෙනවද, දුකටපත් වෙනවද, එයා ලැජ්ජාවටපත් වෙනවද, සමාජයේ ජීවත් වෙන්න බැරි තරම් විඩාවටපත් වෙනවද, දැන් එයාගේ ප්‍රීතිය සතුට සාමය මේ හැම දෙයක්ම අපි උදුරගෙන අදින්නාදාන කරගෙන අපි මොකටද මෙච්චර හොරකම් කරන්නේ? මැරෙනවා නම්, වයසට යනවා නම්, ලෙඩ වෙනවා නම්, මේ අනිත්‍ය වෙලා කුණු වෙවි යන කයට හැයි මෙච්චර දුක අපි ගොඩගාගන්නේ? මෙන්න මේ ධර්මතාවය අපේ ජීවිතවල අපි තේරුම් ගන්නවා නම් අපෙත් එක්ක වාසය කරන සහෝදර සංඝයාට සිතුවිල්ලකින්වත් දුකක් දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ සිතුවිල්ලකින්වත් ඒ දුක යාට ලැබෙන්නේ නැති නිසා. එයාට චිත්ත විවේකේ ලැබිලා, එයාට ප්‍රීතිය ලැබිලා, සතුට ලැබිලා, ඒ මානසික සුවය ලැබිලා, උදකලාව ලැබිලා, මේ හැම දෙයක්ම අපි දීපු දහන කෝටි ගණන් වියදම් කළා අසබ්ධ සමාදාන දෙන්න අවශ්‍ය නැ. මේ ඉන්න තැන වාඩි වෙලා ඉන්න තැන ඇස් දෙක වාගෙන පාරමිතාව පුරන්න පුළුවන් අපට. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ දාන පාරමිතාව පුරන්නට ඕනේ. අපේ ඉරියව් වලින් අපට දන් දෙන්න පුළුවන්. අපි කෙනෙකුට අකමැති කෙනෙක් ඉරියව් වලින් පෙන්වුවාම එයා මානසිකව තැවෙන්නේ නැද්ද? එයා දුකටපත් වෙන්නේ නැද්ද? දැන් එයාගේ සතුට ප්‍රීතිය උදුරගත්තනේ, අදින්නාදාන කළානේ. මොන හඩුව තිබුණත් ඒ බෝධිසත්වයා තුන්තරා බෝධියකින් රාත් වෙයි පිරිනිවන් පායි, ඒක අපට ප්‍රශ්නයක් නෙමෙයි. හැයි අපි ඒ බෝධිසත්වයාට ඒක අපි ඉරියව් වලින් පෙන්වුවේ? ඒක ආක බලන හොඳට කතා බහ කළාම ඒ දුර්වලකම අඩුපාඩුව අපි දන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැහැ වාගේ අපි ආර්ය කෙනෙකුට කතා කරනවා වාගේ ආසන පනවලා තැන් දීලා ගිලම්පස දීලා. හැබැයි නියපොත්තේවත් මානකම නැහැ. හැබැයි මුළු සර්වාංගෙම මානකම තියෙනවා වාගේ ිතාගෙන ඒ ගරුමුබන් කළාම එයාටම ලැජ්ජයි. මේ තරම් ගරුත්වයක් ලබන්න මම සුදුසු නැහැ. මම දන්නවා මගේ මානකමවත් මගේ ළඟ නැහැ කියලා. හැබැයි මේ තරම් ගරු කරන මේ ගරුත්වයට මං එකක් අදා ගන්නට ඕනේ. මේ උපස්ථාන වලටවත් පින් සිද්ධ වෙන්න මගේ දුර්වලකමක් නිවැරදි කරගන්න ඕනේ කියලා හිතනවා නම් දැන් මේක ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද? සාසනයට අපි විශාල සේවාවක් නෙමෙයිද මේ කලේ? දුස්සීලයා දුස්සීලයා කියලා අපි නිතර නිතර විවේචනය කරනවා නම්, අපාසයට පත් කරනවා නම්, එයා තව තවත් දුස්සීල වෙන්නේ නැද්ද? දුස්සීලයාගේ නැති ගුණයකුත් අපි ප්‍රශංසා කරනවා නම්, එයා තුළ නැති ගුණ අපි හදලා දැකලා ප්‍රශංසා කරනකොට එයාට දැන් ලැජ්ජාවක් ඇති වෙනවා. මේ ප්‍රශංසාවටවත් මොනාරි ගුණයක් වඩන්න දැන් එයාව අපි බේරගත්තා, සතර පාය මුදෝ ගත්තා, විශාල දානයක් එයාට දුන්නා. ඇයි මේ ආර්ය ගුණ ධර්ම අපි වඩන්නේ නැත්තේ? හැමතිස්සෙම අනුන්ගේ දේවල් ගන්නනේ අපි පුරුදු වෙලා ඉන්නේ. විවේකයෙන් කෙනෙක් ඉන්නවා නම් එක පාට විල පිටර තට්ටුවක් දාන මනුස්සය ගැස්සිලා ඇරෙනවා. ලේ පයින් දෙකක් විතර පිච්චන එකෙන් පොඩි වින්දනයක් අපි ලබනවා. අදින්නා දාණය. යම්කිසි කෙනෙකුට පොඩ්ඩක් නිින්ද ගිහිල්ලා වගේ පුටුවේ වාඩි වෙලා කනට ගිහිල්ලා අයියෙන් එක පාට කෑ ගන්නවා, ඒ මනුස්සයා ගැස්සිලා පුටුවෙන් පෙරලෙනවා, ඒකෙන් වින්දනයක් ලබනවා. එතනත් ලේ පයින්ට් එකක් විතර පිච්චුණා. මේ ඔක්කොම හොරකම් නෙමෙයිද? විවේකේ හොරකම් කරනවා, මානසික සුවේ හොරකම් කරනවා, ඒ මනුස්සයාගේ සංසුම්භාවය හොරකම් කරනවා, උදකලාව හොරකම් කරනවා. බලන්න ගියාම ලෝක හොරු කොහෙවත් නැහැ, අපි තමයි ඒකේන ලෝක හොරු ටික. මේ යන හැම ඉරියව්වක් ගානේ මිනිසුන්ගේ දේවල් හොරකම් කරන්නමනේ අපි උරු වෙලා ඉන්නේ, පුරුදු වෙලා ඉන්නේ. එහෙනම් කොහොමද අපි තුල තපස් ජීවිතයක් ගත වෙන්නේ? අපි කොහොමද තාපසවරු වෙන්නේ? අර උපාසක මාත්‍යෙක් වාඩි වෙලා ඉන්නකොට තවත් උපාසක මාත්‍යෙක් සිල්සාලාවේ නැකිතලා අර පොලිතින් කෑල්ල අරන් ගැසුවා. අර උපාසක මාත්‍යේ කියනවා මාත්‍යා සිමින්තියෙම තියනවා දන්නේ නැහැ මල්ලේ කියලා. ඇයි කියලා ඇහුවාම කියනවා කටේ තින වැලි වලින් අපිට බිත්තියක් අපරාධ කරන්න පුළුවන්. ඒ තරම් වැලි පූජා වුණා කියලා කියනකොටයි තේරෙන මෙච්චර මිනිස්සු දුර්වලද කියලා. ඇයි අර භාවනා කරනවා එක ඉරියව්වෙන්නේ යට දරා ගන්න බෑ. ඇයි යට පරියන්කෙන් ඉන්න බෑ. කකුල් ඉරි වැටෙනවා තරහා. අපට කලින් මේ මිනිස්සු රාත්‍රියේ ඊයේ පෙරේදා සිල් ගණ්ඩාපු කට්ටිය අපි වැඩි හිටියෝ. එහෙම රාත්‍රල අරියනවා. එයාට තරහා. කිසිම සංවරයක් නැහැ. අර පොලිතින් එක අරගෙන ගැසුවා. අර මිනිස්සුන්ගේ නායේ කටේ ඒ හැමතැනම වැලි. සමහර කට්ටියගේ කන් වලටත් වැලි ගිහිල්ලා. හැමතැනම වැලි කුඩු. ඒ මිනිසුන්ට තේරෙනවා සිමෙන්ති ටිකක් ඉල්ලා ගත්තාම අපේ බිත්තියක ගඩොල් දෙක තුනක් බැඳ ගන්න පුළුවන්. ඒ තරම් වැලි ඇඟවල් වල. මෙන්න මේකනම් අපේ සිල් සමාදන් වෙන්න උපාසක ජීවිතය. දැන් අපි මිනිසුන්ගේ දේවල් හොරකම් නෙමෙයිද මේ කරන්නේ? ඒ මිනිසුන්ගේ විවේකේ හොරකම් කළා. ඒ මිනිසයන්ගේ මානසික සුවේ හොරකම් කළා. උදකලාව හොරකම් කළා. සිතේ තිබිච්ච සංසුන් භාවය සම්පූර්ණයෙන්ම හොරකම් කළා. අපි තමයි මේකේන හොරු කණ්ඩායම. එහෙනම් අපි අලිබබාසා ඔරු අතලිය කියලා කතන්දර ආලා තිනවා. අලිබබාත් මම තමයි, ඒ ඔරු අතලියත් මම තමයි. මේ ඇවිදිනකොට මම මෙච්චර හොරකම් කරනවා නම් මීට වඩා ඔරු අතලියක් ඉන්න බෑ ලෝකේ කොහෙවත්. තපස්සර වෙලා අපේ ජීවිතේ අපි මොනතරම් ඒ වගේ දේවල් කරනවද? අපේ ජීවිතයේ අනිත්‍යගේ විවේකයට, අනිත්‍යගේ ප්‍රීතියට, නිදාසට මොනතරම් කරදරයක් විවේකයක් අපි අයිමි කරලා තියෙනවද? අනිත්‍යගේ විවේකය අපි අයිමි කරනවා නම්, එයාගේ ප්‍රීතිය අයිමි කරනවා නම්, උදකලාව අයිමි කරනවා නම් හැම මොහොතෙම දැනගන්න අපි මේ හොරකම් කරන්නේ. අනිත්‍යගේ ලාභය වළක්වනවා නම්, එයාගේ දියුණුව වළක්වනවා නම්, එයාගේ සංසුන්භාවය ප්‍රීතියට බාධා පමුණවනවා නම් දැනගන්න අපි මේ කරන්නේ හොරකම්. ඇත්තටම දේපොළ කොල්ල කෑවේ නැහැ. හැබැයි මීට වඩා දේපොළ කොල්ල කන්න ලෝකේ ඇත්තෙත් නැහැ. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ ජීවිතේන හැම මොහොතක් ගානේ දානයක් දීලා නැහැ. අදින්නා දානයක් මේ කරන්නේ. වැඩිහිටියෝ දැක්කම අපි නිකන් සමච්චලයට වාගේ hina වෙනවා. ඒ hinaව තුලින් එයාගේ මානසිකත්වය සම්පූර්ණයෙන් විකෘති. අන්නවරකමක් කළා. නිදාගෙන ඉන්නවා. යාව කූද්දන්න ඕනේ. හැබැයි කූද්දුවම තරහා එනවා. එයාව කූද්දන්නේ නැහැ. අතේ තියෙන ඒ යකඩ තට්ටුව එම නැත්තම් ඒ කෝප්ප පිඟාන බිමට අත්තරින උඩගින් ඇරෙන්නේ. ඒක තුලින් අපට ප්‍රීතිය, බොහොම සන්තෝෂයක් ඒක තුල. දැන් මේ හොරකමක් නෙමෙයිද කළේ? එයාගේ විවේකේ සම්පූර්ණයෙන් හොරකම් කළා. එහෙනම් මේ විදිහට අපේ හිරියව් වලින් ජීවිතේ අපි හොරකම් කරපු ලයිස්තුව හදනවා නම් මේ මාපොළවේ මේ පැත්තෙන් 1 2 3 දැම්මාම ඒ ලයිස්තුව අනිත් පැත්තෙන් කැරකිලා යනවා. එච්චර හොරකම් කරලා පැය 24 මේ අපි හොරකම් තමයි මේ පුරුදු කරන්නේ. වාඩි වෙලා කෙලස් දේවල් කල්පනා කරනවා, රාගික දේවල් කල්පනා කරනවා, පෝසත් වෙන්න දේවල් කල්පනා කරනවා. දැන් මේ තපස් ජීවිතේ හොරකම් කරන්නේ නැද්ද? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කියලා කිව්වනම් ඒකට නම් මේ කාසාව ඉල්ලගත්තේ නිවනට ගැලපෙන දේ කල්පනා කරන්න එපාය, පිරිනිවන දේ කල්පනා කරන්න එපාය. අර කොහෙදෝ බාගට ඇඳගත්ත මිනිස්සෙක්ව කල්පනා කරගෙන රාගෙන් මත් වෙනවා නම් මේ තපස් ජීවිතේ තපස් කාලේ හොරකම් කරනවා නේද? අපගේ ආර්ය වෙන්න, සෝතාපන්න වෙන්න තියන කාලේ හොරකම් කරනවා නේද? ලබාපු මිනිසක් භවයේ වටිනා කාලේ හොරකම් කරනවා නේද? සිතවිලි වලින් පවා අපි හොරකම් කරනවා. මෙන්න මේ කාරණාව, මේ යථාර්ථය අපි තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් මේ හොරකමෙන් නිදහස් වෙන්න බෑ. අදින්නා දානිය කියන ශික්ෂාපදය අපේ ජීවිතේ සමාදන් වෙන්න බෑ. එහෙම සමාධියක් අපි තුල නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ, ඉරියව් වලින් අපි ජීවත් වෙන හැම තප්පරයක් ගානේ අපි හොරකම කරනවා. හැම මොහොතෙම අපි තුලින් හොරකම සිද්ධ වෙනවා. අපි කිසිම දෙයක් කරේ නැහැ. විවේකෙම ඉන්නේ. විවේකෙන් ඉන්නවා. මිනිසත් භවයට මොනවද කළේ? මොකවත් කළේ නැහැ. එහෙනම් මිනිසත් භවයේ හොරකම් කරලා පැවිදිකම ගත්තේ රාත් වෙනනේ. රාත් වෙන මොනවද කළේ? මොකවත් කළේ නැහැ. එහෙනම් ඒ පැවිදිකමේ කාලය හොරකම් කරලා සෝතාපන්න වෙන්න නේද අපි මේ කමඨාන වඩන්න දුන්නේ? ඒ කමඨාන වඩලා සෝතාපන්න වුණාද? නෑ. එහෙනම් සෝතාපන්නෙට තිබිච්ච කාලය තුල තමයි අර ගෙවල් හදන ඒවා මෙනෙහි කරලා තියෙන්නේ, ඉස්කෝලේ යන දේවල් මෙනෙහි කරලා තියෙන්නේ, විශාල සේනාසනයක විහාරාධිපතිකම මෙනෙහි කරලා තියෙන්නේ. මේ සෝතාපන්න වෙන්න තිබිච්ච කාලය ආයෝජනය කරලා ඒ කාලය හොරකම් කරලා අපි නිදාගන්න හැම මොහොතක් ගානේ පමණට වඩා තීන මිද්දේ නිදා ගන්නව නම්, විවේක ගන්නව නම්, තපස් කාලේ ඔරකම් කරනවා, අපේ මාර්ගඵල වලට අපිට ලැබිච්ච ඒ ආයුෂය ඔරකම් කරනවා, ඒ සැපේ ඔරකම් කරනවා. අපිට මේක තේරිලා නැහැ තාම. වැඩපොලේ ඉන්නකොට වැඩ කරන ගියොත් මේ ඔරකම කරනවා. තමන්ට වඩා නිලතල වලින් තනතුරු වලින් අඩිකොට්ටිය එලා දකින්නවා නේද? එලා දකින්නකොට මේ මිනිස්සුන්ගේ සිත මොනතරම් කම්පා වෙනවද? මේ මිනිස්සුන්ගේ විවේකයේ මොනතරම් අඩු වෙනවද? මෙන්න මේ තුලින් මේ මිනිස්සුන්ගේ චිත්ත සුවේ විවේකය ප්‍රීතිය අපි ඔරකම් කරන්නේ නැද්ද? ඇයි ඒ තනතුර එයාට තිබිලා එයා වාගේ මම ඒ කාර්යාලේ අතු ගන්නව නම් තේ හදනව නම් දැන් ඒ තත්ත්වය අනිත් පැත්තට හිතලා බැලුවද අපි? සංසාරය අපට යම් කිසි හේතුවක් නිසා අපට අධ්‍යාපනය ලැබුණා, ඒ නිසා නිලතල බලතල අම්බ වුණා. ඇයි මිනිස්සු එලා දකින්නේ? වැසිකිලි ඕදන මනුස්සයා කිසිසේත්ම අපට පාත් නැහැ. ඒ මනුස්සයා මාස 3ක් රස්සාවෙන් නිවාඩු නම් වැසිකිලියට තියා කුරාකුඹියට වතේක ඇතුළට යන්න බෑ. ඒ තරම් ගඳ ගන්නවා. අද මම බොහොම සුවඳවත් ගිහිල්ලා වාඩි වෙලා වැසිකිලි කැසිකිලි කරගෙන බොහොම චිත්ත ප්‍රීතියෙන් එළියට එනවා නම් මේ මනුස්සයා ගඳ හුලාගෙන උදේ හවසේක පිරිසුදු කරන නිසා නෙමෙයිද? එහෙනම් මම මේ වච්ච කුටිය තුල වැසිකිලිය තුල මේ තරම් විවේකයක් සුවයක් ලබනවා නම් ඒ තරම් මම විවේකී ඒ කටයුතු කරනවා නම් ඒක ලබා දීපු ඒ මනුස්සයා මොනතරම් ශ්‍රේෂ්ඨද? මට වඩා ඒ මනුස්සයා උතුම් නෙමෙයිද? ඇයි මට ඒක කරන්න බෑ නේද? මට නැති මානසිකත්වයක් ඒ මනුස්සයාට තියෙනවා. මට වඩා ශ්‍රේෂ්ඨයි. ආයතන ඉහළ නිලයක ඉන්න මිනිසියෙකුට පිටිපැකටේකුයි සීනිකිලේකුයි දීලා හැමෝටම තේ හදන්න කියන්නකෝ. ඒ තේ ඒ ආයතනෙ ඉන්න බල්ලටවත් බොන්න බෑ. ඇයි ඒ මනුස්සයාට තේ හදන්න තේරෙන්නේ නැහැ? හැබැයි මේ මනුස්ස හදන තේකෙන් අපේ බඩ පිරෙන්නේ නැද්ද? තේක ලැබුණ නැහැ කියලා කෑ ගන්නවා. ඇයි? ඒ තේක ඒ තරම් කයට අවශ්‍යයි. ඒ තේක බිව්වම පුදුමාකාර සුවයක්. එහෙනම් ජීවිත කාලෙම ඉගෙනගෙන ලොකු තනතුරට යන්නේ නැතුව අධ්‍යාපනය භාගයෙන් නවත්තලා අපි වෙනුවෙන්ම අපේ රස්සාව වෙනුවෙන්ම ඒ මනුස්සයා මෙතන කැප වෙලා ජීවිත කාලෙම අපට තේ හදනවා නම් එයා අපිට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපිව පෝෂණය කරනවා නේද? එයා අධ්‍යාපන නොලැබුවේ අපට තේ හදන්න. අපිට ඒ උපස්ථාන කරන්නම එයා විශාල පඩියකට විශාල නිලයකට යන්නේ නැතුව එයාගේ ජීවිතය එතනින් නවත්තගත්තා මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද ඒ උත්තමයා. මට කරන්න බැරි දෙයක් මුළු ජීවිත කාලෙම සන්තෝෂයෙන් කරලා හැම මේසෙකටම ගිහිල්ලා තේ දීලා ඒ කට්ටිය බිව්වට පස්සේ ඒව අරන් ගිහිල්ලා ඒ හැම හිඳුලක්ම අත දාලා තමන්ගේ අතින් ඒක හොදලා පිරිසිදු කරලා පිය දාලා පැත්තකින් තියන්න මොනතරම් ගුණයක් තියෙන්න ඕනේද? බිම වැටිච්ච කොළ කෑල්ල අරගෙන ගිහිල්ලා ඒකේන කුණුරදු දාන තැනට දාන්න බැරි නම් ඒකේන දස්බින්නකට ඒ කුණුරදු ගිහිල්ලා අත්තරින්න මගේ මානසිකත්වය ඇදිලා නැහැ. හැබැයි බීපුවා කාපුවා තරම් අතින් පිරිසුදු කරන්න හැමතැනම අතු ගාලා හැමදේම ඒ අවශ්‍ය කරන කැලිකසල දාන තැනට දාන්න මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණයක් එයාට තියෙන්න ඕනේද? හැබැයි එයාව අපි අපහාස කරනවා, එයාව සුළු කරලා සලකනවා. උත්සවයකට උනත් එයාට ආරාධනා කරන්න අනේ අතුගාන මනුස්සයා වැසිකිලි ඕදන මනුස්සයාව උත්සවයට ගෙන්නේ කොහමද? සමාසනේ ඉඳවන්නේ කොහමද? අපේ උත්සවයට ඒ මනුස්සයාවම අපට මදිකමං. දැන් ඒ මනුස්සයා එලා දකිනවා, ඒ මනුස්සයා අපහාසයට පත් කරනවා, අවතක්සේරු කරනවා. ඒ තේ තුලින් ඒ මිනිසත් භවය නෙමෙයිද එලා දකින්නේ? ඒ මනුස්සයාගේ ආත්ම ගරුත්වය නෙමෙයිද මේ පැහැරගන්නේ? ඒ මනුස්සයා අපහාස කරලා අපේ චරිතය නෙමෙයිද අපි කෙලස ගන්නේ? මෙන්න මේ ධර්මතාවයන් අපි තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ සෑම සත්‍යයක්ම නිවන් දකින්න ඉපදිච්ච බෝධිසත්වරු තුන්තරා බෝධියකින් එකක් පතනවා. අපේ බෝධිසත්වයන් නානම් පාකාර රස්සාවල් කළේ නැද්ද? අපේ මාබෝධි සතනන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාරම් බලන්න හැමතැනම ආයතනවල ලොක්ක වෙලා හිටියේ නෑ. හැමතැනම රටේ රජුර වෙලා හිටියේ නෑ. අනන්ත අප්‍රමාණ තැන්වල අනන්ත අප්‍රමාණ බවවල ඉපදිලා වේසටපත් වුණා. ඒ බෝධිසත්වයාද ගෞතම නමින් බුදු වෙච්ච නිසා තමයි අපේ සංසාර විමුක්තිය පෑදිලා තියෙන්නේ, නිවන් දොරටුව ඇරිලා තියෙන්නේ. එහෙනම් අපේ ආයතනයේ වැඩ කරන ඒ සුළු කම්කරුවා බෝධිසත්වෙක් නම් ඇයි ඒ බෝධිසත්වය අපි එලා දකින්නේ? එයත් උන්තරා බෝධියකින් නේද පිරිනිවන් පාන්න ඕනේ? අපේ වැසිකිළිය ඕදන ඒකින මිනිස්සයා බෝධිසත්වෙක් නම් එයා කවදාද දවසක තුන්තරා බෝධියකින් නම් පිරිනිවන් පාන්නේ? ඒ බෝධිසත්වය එලා දකින්නේ ඇයි අපි? එහෙනම් මේ ලෝකේ සෑම කෙනාම තුන්තරා බෝධියකින් තමන්ගේ පාරමිතා පුරන බෝධිසත්වරු කියලා ඉතාගෙන ඒක හොඳට සීය තියාගෙන බෝධිසත්වයන්ට කියලා අපි ඒක සලකන්නට ඕනේ, ස්තුති කරන්නට ඕනේ, නිතරම ගරු කරන්නට ඕනේ. ඒ කට්ටියත් අපේම පවුලේ අය වගේන් අපි හිතලා සලකන්නට ඕනේ, උදව් උපකාර කරන්නට ඕනේ. මෙන්න මේක ආර්ය ගුණයන්. දානය කියලා කියන්නේ නිතරම අනිත් අයට අපි දෙන යමක් දෙනවා නම් ඒක තමයි දානය කියලා කියන්නේ. අනිත් අයගෙන් යමක් අපි උදුරනවා නම් ඒක දානයක් වෙන්නේ කොහමද? එහෙනම් දානයක් යනු නිතරම අපි අනිත් අයට ලබා දීමං. අදින්නා දානය යනු අනිත් අයගෙන් අපි යමක් උදුර ගන්නවා නම් ලබා ගන්නවා නම්. එහෙනම් මේ ධර්මතාවයෙන් නිවැරදිව අපි තේරුම් ගත්තා නම් මේ මොහොතේ ඉඳලා ගීගේ හෝ වේවා තපස් ජීවිතේ හෝ වේවා හැම මොහොතක් ගානේ හිරියව්වෙන් පවා අපි ගත කරන හැම විනාඩියක් තුළින් අපි දානයක් දෙමු, අනිත් අයගේ විවේකයේ දෙමු, අනිත් අයගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරලා දෙමු, ඒ අයගේ ප්‍රීතිය ආරක්ෂා කරලා දෙමු, ඒ අයගේ උදකලාව ආරක්ෂා කරලා දෙමු, ඒ අයගේ නිදහස ආරක්ෂා කරලා දෙමු, ඒ අයගේ සමගි ආරක්ෂා කරලා දෙමු, ඒ අයගේ සාමය ආරක්ෂා කරලා දෙමු, එයාගේ මානසික සුවය ආරක්ෂා කරලා දෙමු. මෙන්න මේ කියන දාණය අපගේ හැම මොහොතක් ගානේ සතර ඉරියව්වකින්ම අපි පූජා කරන්නට ඕනේ. ඒ දාණය පුරන දාන පාරමිතා පුරන බෝධිසත්වයෙක් බවට අපගේ ජීවිතය අපි වෙනස් කරගන්නට ඕනේ. මෙන්න මේ විදිහට අපි අපේ ජීවිතය තුළ හැම මොහොතක් ගානේ වචනයකින් ඕවා සිතවිල්ලකින් ඕවා වේවා අපේ ඇසිරීමකින් ඕ වේවා අපි මේ දාණය පුරනවා නම් හැම මොහොතක් ගානේ අනිත් අයට යහපත පමණක් නම් දෙන්නේ, කිසිම මොහතක කිසිම කෙනෙකුගේ විඩාවට අපි හේතුවක් වෙන්නේ නැත්නම්, පීඩනයට හේතුවක් වෙන්නේ නැත්නම්, මානසික දුකකට කනස්සල්ලකට අපි හේතුවක් වෙන්නේ නැත්නම් අපේගේ බෝසත් පාරමිතාව සම්පූර්ණ වුණා, අපි පතන බෝධිය නිසිලස අපි පතනවා, ඒකට අදාළ පාරමිතාව අපි නිසිලස පුරනවායි කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. එහෙනම් මේ වෙනකොටත් අපේ පාරමිතාවල දෝෂ තියෙනවා, මේ වෙනකොටත් අපි පුරණ කමඨාංගල දෝෂ තියෙනවා. ඇයි? අපිට වඩා අරයට සිල් නැහැ, අපිට වඩා ගුණධර්ම නැහැ, අපට වඩා අධ්‍යාපනේ නැහැ, අපට වඩා වත්කම් නැහැ, අපට වඩා තනතුරු නිලතල නැහැ කියලා අපි එලා දකින හැම මොහොතක් ගානේ අර මිනිසුන්ගේ මොනවරි එකක් අපි උදිර ගන්නවා, අපේ මොනවරි එකක් අපි කෙලස ගන්නවා. එහෙනම් කොහොමද අපි බෝධිසත්ව පාරමිතාව පුරණ කෙනෙක් වෙන්නේ? අපි බෝධිසත්වරු තමයි තුන්තරා බෝධියකින් එකක් පතන. හැබැයි අපි ගොඩාක් දුර්වල බෝධිසත්වයන්, අපි ගොඩාක් අවිද්‍යාවෙන් ගමන් කරන බෝධිසත්වයන්, අපේගේ පාරමිතාවට යන කාලය ගොඩාක් දීර්ඝයි. එහෙනම් අපි බොහොම ඉක්මනට රාත් වෙන්න, පච්චේක බුද්ධ වෙන්න, සම්මා සම්බුද්ධ වෙන්න, පාරමිතා පුරන තුන්තරා බෝධියකින් එකකින් නිවන බෝධිසත්වෙක් නම් අද ඉඳලා අනිත් බෝධිසත්වරු ගරු කරන්න අපි පුරුදු වෙන්නට ඕනේ. අනිත් බෝධිසත්වයන්ට පාරමිතා පුරන්න උදව් කරන බෝධිසත්වෙක් වෙන්නට ඕනේ, හැමෝටම පීඨ වෙන බෝධිසත්වෙක් වෙන්නට ඕනේ. එහෙනම් අද ඉඳලා අපිට කියලා කිසිම නිලයක් නැහැ, අපට කියලා බලයක් නැහැ, අපට කියලා වත්කමක් නැහැ, අපට කියලා කිසිම තනතුරක් නැහැ. හේතුව ඒ කාන්ත වශයෙන්ම මැරෙනවා. අර බැලුම් බෝලෙට උලම් පිඹුවා වගේ දැන් මේ කයේ උලන් ටික ගියා නම් මැරිලා වැටෙනවා. මෙන්න මේ කියන තැනම. එහෙනම් මේක හොඳට තේරුම් අරගෙන මමත් මිනිසෙක්, එයත් මිනිසෙක්, කුසල් අකුසල් වලට අනුව අපේ ලැබීම් නොලැබීම් වෙනස් වුණා. එහෙනම් අපි අමෝටම හොඳට සලකනවා. පෙර සංසාර අපේ දෙමෝපියෝ කියලා හිතනවා, පෙර සංසාර අපේ ඥාතියෝ සහෝදරයෝ දූ දරුවෝ කියලා හිතනවා. හැමෝටම යාපත් ලෙස හොඳ වචන වලින් සංග්‍රහ කරනවා නම් යහපත් ලෙසේ කට්ටියත් එක්ක ඇසිරෙනවා නම් හොඳ සිතිවිලි වලින් ඒ කට්ටිය ගැන සිතනවා නම් අන්න අපේ පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඒ බෝධිසත්වයන්ගේ පාරමිතාවත් ඒ බෝධියට සාපේක්ෂව සම්පූර්ණත්වයට ගමන් කරනවා. එහෙනම් අපි හැමෝම අනිත් බෝධිසත්වරුන්ට තම තමන්ගේ පාරමිතා පුරන්නට උදව් කරන්නට ඕනේ. එතකොට අපේ පාරමිතාව නිකම්ම පිරෙනවා. අර කතාවක් තියෙනවා, අනිත් අයගේ දරුවන්ට කිරි දුන්නාම තමන්ගේ දරුවාගේ බඩ නිකම් පිරෙනවලු. එහෙනම් ඒ කතාව ඇත්තටම අපට අද විශ්වාස කරන්න පුළුවන්. ලෝකේ තියෙන සෑම ගසක්ම කපන්න නැතුව ආරස්සා කළාම අපේ ගෙවල් වල ගස්වලට, අපේ මිදුලේ තියෙන ගස්වලට වැස්ස වැල වතුර ලැබෙනවලු. ඒකට වතුර දාන්න අවශ්‍ය නැහැ. මුළු කැලෑවටම ගිනි තියෙනවා. දකින දකින හැම ගාක්ම කපලා පෙරලනවා. අපේ ගස්වලට වැව් බැඳලා වතුර ඇරෙව්වත් ගා මැරෙනවා. හේතුව ඒක පවතින්නේ නැහැ. එහෙනම් ලෝකයේ හැම කෙනාම විනාශ කරලා, හැම දේපලක්ම උදුරලා, හැම දරුවෙක්ම අනාගතේ නැති කරලා, අපේ දරුවට අනාගතේ දුන්නට වැඩක් නැහැ. එයා දාමරිකේ කෙනවා. එයා රටට ජාතියට එපා කරපු කෙනෙක් වෙනවා. හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් වශයෙන් ඉතලා බලන්න, හැම දරුවෙක්ම යහපත කරලා බලන්න. අපේ දරුවට කිසිම අවවාදයක් නැහැ. එයා ස්වභාවිකවම එයා යහපත් කෙනෙක් වෙනවා. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගන්න පුළුවන් නම්, මේ ධර්මතාවය තුළ අපේ ජීවිතය අපට ගත කරන්න පුළුවන් නම්, අපිත් බෝධිසත්වරු බවට ලෝකයා සාක්ෂි දරනවා. මේ බුද්ධ ශාසනය තමයි අපගේ පාරමිතා සම්පූර්ණ වන ශාසනය. එහෙනම් දානය කියලා කියනකොට අපි নানা ප්‍රකාර දාන අපි අහලා තියෙනවා. එහෙම දානවල අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි හැම දානයක් තුළම නැවත ඉපදීමක් තමයි අද වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දානයක් දීලා කිරියම්මා අපට හැමදාම කරදර කරනවා. අපේගේ කුස්සියට ඇවිල්ලා කෝපපින්ම් පෙරලනවා. කිරියම්මට මේ පින් අනුමෝදන් වෙලා අනේ වෙන තැනකට ගිහිල්ලා ඉපදෙන්න ඕනේ, අපේ නිදාසට බාධා නොකරන්න ඕනේ කියලා ආර්යවරුන්ගේ කටට බත් කැටුවාම දැන් මේක කොහමද දානයක් වෙන්නේ? මේක අදින්නා දානයක්. එතන පරචිත්‍යයේ තියෙන රාතන් වහන්සේ නමක් හිටියාම උන්වහන්සේ කල්පනා කරනවා, කිරියම්මට යහපත් දෙය කළේ නැහැ, සිල් ගන්න දුන්නේ නැහැ, මේගොල්ල අම්බ කරන්න ඕන නිසා කිරියම්මට දෙපොයි දවසේ ගෙදර වාඩි කරලා දරුව බලා ගන්න ආය කෙනෙක් වශයෙන් තිබ්බා. කඩේට යවුවා, පොළොට යවුවා, උයන්න දුන්නා, ගෙදර වැඩ කරන්න දුන්නා. ජීවිත කාලෙම අම්මටයි තාත්තටයි තමන් සාද බැඳට පස්සේ සිල් රැකලා ගුණධර්ම වඩලා රාත්‍රලා පිරිනිවන් පාන නිදාස දුන්නේ. ගෙදර වැඩකාරයෙක් තියලා ඒ පඩිගෙවල කරන්න තියෙන දේ අම්මයි තාත්තයි පඩි නැති සේවකයන් වශයෙන් තියාගෙන වැඩ කෙරෙව්වා. ජීවිත කාලෙම අම්මයි තාත්තයි අර පුංචි දරුවත් එක්ක ජීවිතේ කැප කළා. දැන් මැරිලා එතනම පෙරේත වෙලා ඉපදුනා. දැන් දාන දෙදී මේ කට්ටිය මෙතන නිදාස් කරන්න අරිනවා. දැනුත් ඒ කට්ටියට අවශ්‍ය දේ නෙමෙයි දෙන්නේ. අර පෙරේතයෝ කෝපපින්ම් පෙරලන් නැතුව වෙන තැනකට ගියා නම් තොලෙන්ජි වෙලා එච්චරයි අපට අවශ්‍ය. ඒ අම්මා තාත්තා දිව්‍ය ලෝකේ යන්නවත්, ඒ අම්මා තාත්තා ලබාවු මිනිසත් බවේ රාත්‍රලා පිරිනිවන් පාන්නවත් අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ මේ පෙරේතයා පන්නන්නට ඕනේ. දැන් මෙතන තියෙන්නේ අම්මා කියන ප්‍රශ්නේ නෙමෙයි, පෙරේතයාගේ කරදරය කියන ප්‍රශ්නය. බලන්න අපි කොච්චර අසාධාරණද කියලා. ඒ දානේ වළඳන රාතන් වහන්සේ දන්නවා මේ දානේ සම්පූර්ණ හොරකමක්, මේක අදින්නා දානයක්. මේගොල්ල බලාපොරොත්තු වෙන්නේ අපිය සුගතගාමි කරන්නවත්, ඒ දානේ තුලින් මේගොල්ල සුගතිගාමි කරන්නවත්, එහෙමනම් අනුමෝදන් කරන්න යන කෙනා සුගතිගාමි කරන්නවත් නෙමෙයි. විවේකයෙන් මේගොල්ලන්ට පංචකාම පිනවන්නට ඕනේ, gedara tina prashna walin nidas wenna tone. එහෙනම් මේ දානිය ඇති ඵලය මොකද්ද? එහෙනම් අදත් අපි අනන්ත ප්‍රමාණ දාන දීලා මේ වගේ බලාපොරොත්තු වෙනවා අපට ගොඩාක් පින් සිද්ධ වෙන්නට ඕනේ. අපේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වෙන්නට ඕනේ. අපගේ රැකිරස්සා දියුණු වෙන්නට ඕනේ. අපේ වත්කම් වලින් අපට විශාල ගෞරවයක් ලැබෙන්න මාන්නයට දන් දෙනවා, ආංකාරයට දන් දෙනවා, උඩඟුකමට දන් දෙනවා, ප්‍රසිද්ධියට දන් දෙනවා, අපි අනිත් අයගේ මනාපය බලාපොරොත්තුෙන් දන් දෙනවා. මෙන්න මේ විදිහට දන් දුන්නාම මේවා කොහමද දානයක් වෙන්නේ? ඒ හැම දෙය තුළින්ම අදින්නා දානයක් තියෙනවනේ. ඒ හැම දෙය තුළින්ම අල්ලා ගැනීමක් තියෙනවනේ. නිවැරදි දානය දීමක් මිස නැවත ගැනීමක් නොවන බව තාම අපට තේරිලා නැහනේ. එහෙනම් මේ දානය නිවැරදිව තේරුම් අරගෙන හැම මොහොතෙම අනිත් අයට ලැබීමක් විතරක් තියෙනවා. අපි ළඟ ඒවා අයිමි වීමක් විතරක් පවතිනවා. අන්න එදාට තමයි අපිට කියන්න පුළුවන් නිවැරදිව දානි පුරණ බෝධිසත්වයේ කියලා. එහෙනම් මේ දක්වා අපි යමක් බලාපොරොත්තුෙන් දෙනවා නම් ඒ හැම දෙය තුලින් අපට යමක් ලැබෙනවා නම් එහෙම දෙයක් ලැබෙන ක්‍රමයක් අපි හදනවා නම් ඒ හැම දෙය තුලම තියෙන්නේ අදින්නා දානයන්. එතන දාන පාරමිතාව පිරිහිලා අපගේ බෝධිසත්ව පාරමිතාව වැරදිලා. එහෙනම් මේ මොහොතේ ඉඳලා නිවැරදි දාණය කුමක්ද කියලා අපි දැනගත්තා. නිවැරදි දාණය කියලා කියන්නේ අපේ දේ හයිමි වෙන්නට ඕනේ, ඒක තවත් කෙනෙකුට හිමි වෙන්නට ඕනේ, අපෙන් තවත් කෙනෙකුට ලැබීමක් තියෙන්නට ඕනේ. ඒ දාණය තුලින් අපට කිසිම ලැබීමක් තියෙන්න බෑ. එහෙනම් අනිත් අයට නිතරම ලබා දීමක් තියෙන්නට ඕනේ, අපිට ලබා ගැනීමක් කිසිසේත්ම තියෙන්න බෑ. මෙන්න මේක තමයි නිවැරදි දාණය. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි හැමෝම අපගේ පාරමිතාව නිවැරදිව පුරමු. මෝතක් ගානේ අනිත්‍යයට ඒකින දාණය ලබා දෙමු. කිසිම දෙයක් නැවත ලබා නොගෙන. එහෙනම් අපි ළඟ වත්කම් නැත්තම් අරකින දාණය චිත්ත විවේකයේ ප්‍රීතිය සතුට සාමය විවේකයේ උදකලාව මේ වගේ හැම දෙයක්ම දාණයකට පූජා කරන්න පුළුවන්. හැම මෝතෙක් ගානේ අපි ඉන්න පරිසරයේ කිසිම කෙනෙකුගේ සිතට කායට දුක් දෙන්න එපා. කිසිම කෙනෙකුට වේදනාවක් දෙන්න එපා. මානසික විඩාවක් ඇති කරන්න එපා. කිසිම කෙනෙකුට අපහසුතාවයක් අවිවේකයක් ඇති කරන්න එපා. ඒ හැම දෙය තුලින් අපි මේ දාන පාරමිතාව පුරන්නේ. මම දාන පාරමිතාව පුරන බෝධිසත්වයෙක් කියන එක නිතර මෙනෙහි කරන්න. එහෙනම් අපි රාහත් උනත් නැතත් කමක් නැහැ. තවත් කෙනෙකුගේ රාහත් බෝධියට අපි කිසිම මොහතක බාධා කරන්නේ නැහැ. පීඩා හිංසා නිර්මාණය කරන්නේ නැහැ. එතකොට අපි නිකන් රාහත් වෙනවා. අපේ පාරමිතා නිකන් පිරෙනවා. ಗುಣපූර්ණ කෙනා නේද රාහත් වෙන්නේ. එහෙනම් කිසිම කෙනෙකුට කයට සිතට දුක් දෙන්නේ නැහැ කියලා කියන්නේ මීට වඩා ගුණයක් තියනවාද? මේ කයට සිතට දුක් දෙන්නේ නැති බෝධිසත්වය දසපාරමිතා පුරන පාතිමෝක්ෂ සංවර සීලය තුළ ඉන්න ශ්‍රේෂ්ඨ ආර්ය උත්තමයේ කිනක ඇයි අපට තේරෙන්නේ නැත්තේ? 227ක්ම අපි ආරස්සා කළත් වැඩක් නැහැ. අනිත් අයගේ සිතට කයට දුක් දෙනවා නම් දස සීලය අපි තුල බැබළුණත් වැඩක් නැහැ. අනිත් අයගේ සිතට කයට දුක් දෙනවා නම් එහෙනම් මේ ලෝක සත්‍යයගේ සිතට කයට දුක් දෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය ඉන්න කෙනා කෝටිය සංවර සීලය සමාදන් වෙච්ච ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා. එහෙනම් දැන් ඉඳලා අපි නිවැරදි දාණය පුරමු. කිසිම ලැබීමක් නැති නිතරම අපි සතු දේවල් අපි අයිති කරගත්ත දේවල් අන්සතු කරන අපිට ඒවා අහිමි වෙන වැඩපිළිවෙලක් විතරක් දාණය තුල ක්‍රියාත්මක වෙනවා නම් ඒ සෑම දානයක්ම පාරමිතා සම්පූර්ණ කරන දානයක්, අපගේ විමුක්තිය ළඟා කරවන දානයක්, නිරෝධ සමාපත්තිය මේ ලබාප මිනිසත් භවයේ උරුම කරන දානයක්. එහෙනම් ඒ දාණය සෑම මොහොතක් ගානේ පුරමු. තපත් ජීවිතයේ උනත් ජී ජීවිතයේ උනත් අපි හැමෝම මේ මොහොතේ ඉඳලා දස පාරමිතා පුරන බෝධිසත්වරු. මේ මොහොතේ ඉඳලා පළවෙනි පාරමිතාව දාන පාරමිතාව මේක නිවැරදිව පුරන්නට ඕනේ. මේ පාරමිතාව තුලින් මේ ලබාපු අවබෝධය තුලින් මේ ලබාපු මිනිසත් භවයේ රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම මේ දාන පාරමිතාව තුලින් මේ අවබෝධය තුලින් මේ ලබාපු මිනිසත් භවයේ තුලම සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.